දැනට පැතිර යන ආරංචිය සම්බන්ධයෙන් මේ ලේකම් වෘද්ධ දෙදෙනා ඉවත් කිරීම සම්බන්ධයෙන් අපි අද උදෑසන සජන්තා නිදහස් සන්ධානය වෙනුවෙන් නැතිවරණ කොමසාරිස්තුමා මුණ ගැසුණා. ඇත්තෙන්ම ඒ සාකච්ඡාව අනුව අපිට හැඟී ගිය දේ තමයි මෙම මැතිවරණය සම්බන්ධයෙන් මෙය කිසිම බලපෑමක් ප්‍රශ්නයක් ඇති නොවන තත්ත්වයක් කියලා එක තමයි අපිට හැඟී ගියේ.